නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධාන්ත පින්වත්නි, අදත් අපි බුදුරජාණන් වහන්සේ දිවසින් දෙකලා මේ බියකාර භයංකර බියකරු සසර ගැන කුමක් වදාළ සේක්ද කියලා මේ ඉගෙන ගන්නට කල්පනා කරන්නේ. ඉතින් තින් පින්වත්නි, අද දවසේ අපි ඔබට අහන්න සලස්වනවා බුදුරජාණන් වහන්සේ වදාළ තවත් අපූරු දෙයක්. ඒ කියන්නේ පින්වත්නි, මේ සතර අපාය ගැන ඉගෙන ගන්න එක අයිති සම්මාදිට්ඨියට. ඒ වගේම ඒක ඒ සම්මාදිට්ඨිය උපකාරී වෙනවා අමා නිවනට. ලෞකික සම්මාදිට්ඨිය නිසා ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදීනේ. ඊළඟ තමයි දස කුසල් වල තියෙනවනේ, මනසින් වෙන අකුසල් තමයි දැඩි ලෝභය, ව්‍යාපාදී, මිත්‍යා දෘෂ්ටිය. ඊට පස්සේ මනසින් වෙන කුසලයක්, කුසල් තුන තමයි මානසික කුසල් තුන, දැඩි ලෝභේ නැති බව, ව්‍යාපාදේ නැති බව සහ මිත්‍යා දෘෂ්ටිය නැති බව, සම්මා දිට්ඨිය. ඒතර සම්මා දිට්ඨියේ තමයි තියෙන්නේ කර්ම, කර්මඵල විශ්වාසය, මෙලොවක් පරලොවක් තියෙනවා කියන විශ්වාසය, අපාය දිව්‍ය ලෝකෙ පිළිගන්න විශ්වාසය. ඊළඟ තමයි මේ ලෝක ධාතුවම අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණින් ලෝකේ ඉන්නවා කියන විශ්වාසයේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝක ධාතු අවබෝධ කළා කියන විශ්වාසයේ. එතකොට මේ ධර්ම දේශනා තුළින් සම්මාදිට්ඨියම තමයි වැදින්නේ. සම්මාදිට්ඨිය මුල් කරගෙන සත්‍යය සුගතිය උපදිනවා. ඒ නිසා මේ ධර්ම දේශනා වලින් ප්‍රඥාවට උපකාරක ධර්ම ලැබෙනවා. සම්මාදිට්ඨියට උපකාරක ධර්ම ලැබෙනවා. දස කුසල් වලට උපකාරක ධර්ම ලැබෙනවා. ඒ නිසා දහම් මාර්ගයට පුජ්‍යලයා මේ බොහෝසේ යොමු කිරීමේ සත්‍යය මේ සතර අපාය ගැන තියෙන ධර්ම දේශනා වල තියෙනවා. ඒ නිසා තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ප්‍රේතවත් විමානවත් දේශනා කළා, දේවදූත සූත්‍රේ, බාල පඬිතු සූත්‍රේ දේශනා කළා. මුලින්ම දේශනා කළා දෙන්නේ මේ දේශනා. ගොඩාක් ගැඹුරෙන් අනිත්‍ය ගැන දේශනා කරන්න කලින් අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ගොඩාක් දේශනා කළා තියෙන්නේ මේ කර්මඵල විශ්වාසය ගැන. ඒ චතුපාටි සම්බිදාලාභී අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ධර්ම දූත සේවෙහිලා අග්‍රයි. ඒ උත්තමයා දන්නවා මේ ලෙසයි දහම් දෙසන්න ඕන කියලා. ඒ නිසා පින්වතුනි, අපි ගොඩාක් අයට මේ දහම් මාර්ගයේ අනුගමනය කරන්නට ගොඩාක් අමාරු. ලොකුවට ධර්මය අල්ලන්න යනවා, මාර්ගඵල අල්ලන්න යනවා. නමුත් කර්මඵල විශ්වාසය නැහැ. කර්මඵල විශ්වාසය නැහැ. මේ සෝවාන් වෙන්න ඉඳ ගන්නවා. කිසිම කර්මඵල විශ්වාසයක් නැහැ. අන් අයට ගරහනවා, අන් අය පහත් කරවනවා, සංඝයාට ගරහනවා, වෙලාවකට බුදුරජාණන් වහන්සේටත් ගරහනවා. මට මේ ළඟදීන් ඇහුණා, කොහේ හරි බණක් දාලා ආන්දරණවක් බණක් කියනවා. ඒ හාමුදුර අවුරුදු 23 ඉඳ 24 ඉඳ පුහෙදළු මහණෝනේ. ඒ හාමුදුර බණට කියනවා, මේ මම ඉතින් සිදුවක් කුමාරයා තරම්වත් හිටියේ නෑ, මේ අවුරුදු 29 මම කසාද බැඳලා දරුවෝ හදන කල් හිටියේ නෑ, මං ඊට කලින් ආවා කියනවා. එතකොට ඒ වචනේ හාමුදුර බණට හිනාවෙන්න කිව්වට ඒ තුල තියෙනවානේ ඒ දන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට කරන අපහාසයක්. ඒ දන්නේ නැහැ. හිතලා කරන එකක් නෙවෙයි. ඒ බණට ආපු කාරණාවට ඒ කාරණාව ફોકસ කරන්න තමයි ගත්තේ. ඒ කාරණාව ඉස්මතු කරන්න වටින් කරුණු ගත්තා. ගන්නකොට දන්නේ නැහැ තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේට අපහාස වෙන වචනයක් ගියා කියලා. ඒ බුදුරජාණන් වහන්සේලා අභිනිෂ්ක්‍රමණය කරන කාල, ඒ මහ බෝධිසත්වයන් වහන්සේලාට පුත්‍රයෝ සිටින බව, සසරේ පිරුම් පුරාගෙන ඒ රාහුල මහතා යසෝදරාවන් බිරිඳ විදියට එන බව, ඒක ලෝකේ ධර්මතා, අයමිත් ධම්මතා. ඉතින් ඒ ධර්මතාවයව ධර්මතාව විදියට බලන්න ඕන. එහෙම වුණොත් අද කාලේ අවුරුදු 7 මහණ වෙන අය ඉන්නවා, පුංචි කාලේ මහණ වෙන අය ඉන්නවා. ඒ මහණකමයි සිදුවත් කුමාරයාගේ අභිනිෂ්ක්‍රමණයයි ගලපන්න හොඳ නැහැ. ඒතර මේ ඔක්කොම වෙන්නේ කර්මඵල විපාක විශ්ේ පිළිබඳ ලොකු දැනුමක් නැහැ. ඒකට ගොඩාක් ඉගෙන ගන්න ඕන. ඊළඟට ගුරු ඇසුර තියෙන්න ඕන. ගුරු ඇසුරෙන් තමයි ඒවා නිවැරදි කරන්නේ. හොඳ ගුරුවරයෙක් හම්බ වෙන්න ඕන. ඉතින් ඒ නිසා, ඉතින් ඊට පස්සේ ඒවට හූමිට තියාගෙන හිනා වෙන අයත් ඔක්කොම එක පෝලෙමට ඇමිනිලා යනවා. හූමිට තියාගෙන හිනා වෙනවා, ඒ ඔක්කොම ඇමිනිලා යනවා ඒ කර්මෙන්. ඉතින් ඒ නිසා මේ අමතර කාරණාවක් මේ මට මතක් වෙලා මේ දැන් කියුනේ. ඉතින් කොහොම හරි පින්වත්නි, සතර අපායේ සත්‍යය දුක් විඳින බව. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ අපාය ගැන තව විස්තරයක් තියෙන කාරණාවකුත් ඊළඟට තිරිසන් ලෝකයේ ගැනත් මම හිතුවා අද ධර්ම දේශනාව සඳහා විස්තර කරන්න. මේ පින්වත්නි, බාලපඬිත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ පවිතු බාලයා තුල අසත්පුරුෂකම නැත්නම් බාලකම එයාගේ චරිතෙම තියෙනවා. ඒ බාලයාගේ චරිතෙම තියෙනවා බාලකමයි අසත්පුරුෂකමයි. ඒතර පව්කාරකම එයාගේ චරිතෙම තියෙනවා. ඒතර මොකද්ද මේ චරිතෙ තියෙන්නේ? බාලයා හිතුවොත් හිතන්නේ පවිතු දෙයක්. යහපතක් ඇති කරන දෙයක් නම් හිතන්නේ නැහැ. කිව්වොත් කියන්නේ පවිතු දෙයක්. කළොත් කරන්නේ පවිතු දෙයක්. අයහපත් ලාමක දේවල්. එහෙම ඒ වාගේ චරිතයේ ලක්ෂණ නැත්තම් නුවණැති අය කොහොමද මේක අසත්පුරුෂයෙක් කියලා තේරුම් ගන්නේ? තේරුම් ගන්නේ එයාගේ සිතේලි, ක්‍රියාව, හැසිරීම, වචනවල ස්වභාවයත් එක්ක. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අසත්පුරුෂයා පව් කර කර ඉන්නවා. මොනවද පව්? පස් පව් දසකුසල්. පංචශීලයේ කඩනවා. ඊළඟට දසකුසල්. කයෙන් වචනෙන් කේලම් කියනවා, බොරු කියනවා, හිස් වචන කියනවා, පරස වචන කියනවා, හිස් වචන කියනවා. වචනෙන් අනුන්ගේ දෙයකට ලෝභ කර කර ඉන්නවා. ඊළඟට තරහයෙන් පුපුරවා ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිකයි අපායක් පිළිගන්න. ඔය කොහේ තියෙන අපායද කියලා හිතනවා. ඉතින් මේවා මෙයාට කියන නම තමයි බාලයා. මේ බාලයෙක් නම් ඒ බාලයාට බුදුරජාණන් වහන්සේ වදාලා එයාට මේ ජීවිතේ දුක් තුනකට අනිවාර්යයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බාලයාට දුක් තුනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඒ බාලයා මුහුණ දෙන දුක් තුන, මේ බාලයා සබාවක් නැඳහරි කොයි හරි ඔය හන්දියක හරි ඔය කට්ටි ඉන්න කඩේක හරි කෝපි කඩේට හරි වෙලා ඔන්න කය ගහගෙන ඉන්නවා. ඉන්න උට එතන මිනිස්සු කතා වෙනවා, මේ බලාපංකු අර සත්තු මරලානේ කියලා වෙන කෙනෙක් කරපු පවක් ගැන මිනිස්සු කතා වෙනවා. බාලකම් අර කහවල් දේවල් හොරකම් කළානේ, මේ හොරකම් කරන්නේ උන්ට හරියන්න හොඳ නැහැ කියලා උන්ට මේ වෙන පාත් වෙන්න ඕන කියලා මිනිස්සු කතා වෙනවා. බලාපංකු අර කහවල් ගෑනිත් එක පරල ඇවිල්ලානේ මොන්ට ඉතින් මේ මනස ලෝකේ තිරසන්න වාගේ කියලා ඔන්න මිනිස්සු බයිනෝ. ඊට පස්සේ කතා වෙනවා මේ අරකා ඇද මේ ඇද බාන පච කියලා වෙන මිනිස්සු බොරු කියන ඒවා ගැන කතා වෙනවා. ඊට පස්සේ අරකා බීල ඇවිල්ලා වේබද්දෝ කියලා කතා වෙනවා. ඊට පස්සේ කේලම් කියපේවා, පරුස වචන, ඊළඟට හිස් වචන, ලෝභකම්, ඒ මිනිස්සුන්ගේ පෞකාරකම් ගැන කඩවල් වල අන්දිවල කතා කරනකොට අර බාලයාට හිතෙනවා බොලේ මාතෝව කරනවානේ කියලා. එතනදී පොඩි ෂේප් එකක් දාගෙන වචනයක් දෙකක් දාගෙන එයා හිත ඇතුලෙන් හැකිලිලා ඉන්නවා. එතකොට බාලයා ඉදිරි අනිත් අය බාලකම් ගැන, පව්කාරකම් ගැන කතා කරනකොට පව් කරන කෙනා හැකිලි යනවා. ඒක බාලයා විඳින එක්තරා දුකක්. දෙවෙනි එක තමයි ඔන්න සත්තු මරලා හරි හොරකම් කරලා හරි ඊළඟට ඔය වැරදි කාමසේවණේ කරලා ඉතින් අහුවෙලා දඬුවම් දෙනවා. දඬුවම් දෙනකොට මෙයා කල්පනා කරනවා මේ අපෝ මටත් මාතෝව කරනවනේ, මාත් අහුනොත් ඉවරයිනේ. දැන් ওই පහුගිය කාලේ අර හඳපට වලින් කුණු හරප නිකුත් වෙනකොට ඊට පස්සේ කෝල් කරන අය ඊට පස්සේ හරියට සැලකිලිමත් උනේ. ඇයි? එයාලා දන්නවා තමන්ගේ ෆෝන් වලිනුත් යනවා මේවා. ඊට පස්සේ කෝල් කරනකොට දැන් බයයි. ඒකට අනිත් අයට විපාක එද්දී තමන් බය වෙනවා. ඒක දෙවෙනි දුක. ඊට පස්සේ පව් කරන කෙනා, ඒ පව් කරන කෙනා අවසාන කාලේ වයසට ගියාට පස්සේ ලෙඩ ඇඳක හරි පුටුවක හරි වාඩි වෙලා ඉන්නකොට එයාට තමන් ජීවිතේම කරපු පව්කම් පේනවා. ඒකයි පින්වතුනි බාලයෙක් වෙන්න එපා කිව්වේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා පංචශීල සීලය රැකගෙන බණ දහම් ඉගෙනගෙන ඉන්න කෙනා බාලෙක් නෙවෙයි, එයා සත්පුරුෂයෙක්. මේ ප්‍රශ්නේ වෙන්නේ බාලයාට. අවසාන කාලේ එයාට මතක් වෙනවා, පින්වත් මහණෙනි, උසට නැගුණු කන්දක් තියෙනවා. ඉර බැහැගෙන යනකොට අර කන්දේ හේවනැල්ල පොළොවට පතිත වෙනව නේද? එහෙමයි ස්වාමීනි. ආන් මේ වගේ තමයි බාලයා විසින් කරපු කර්ම විසින් ඔහු අවසාන කාලේ වෙලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා මේ පින්වතුනි, පින්වත් මහණෙනි, තමන් ඉස්සර කරපු පව්, කයින් කරපු දුසිරිත්, වචනෙන් කරපු දුසිරිත්, මනසින් කරපු දුසිරිත් තමන්ට මැවිලා පෙනෙන්න පටන් ගන්නවා. ඒකමයි හිතට මතුවේවි එන්නේ. ඒකමයි හිත වැළඳගන්නේ. ඒවම හිතට එන්න ගන්නවා. ඔන්න වයස් දැන් ආච්චිලා කියලා ලෙඩ ඇඳකට වෙලා ඔහේ කල්පනා කරගෙන ඉන්නවා. ඒ මිනිසු කියන්නේ නැහැනේ අපිට හරි වැඩි බං අපිට ඉස්සර කරපු පව් මතක් වෙනවා කියලා. නමුත් මේන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ මේ ජීවිතයේ ධම්ම මාර්ගයට අරගෙන සත්පුරුෂයෙක් වුණ නැත්නම් මේ අරුබුද එනවා. සත්පුරුෂයාට මේක එන්නේ නැහැ. මේක එන්නේ බාලයාට. අවසාන කාලේ ඔක්කොම මැවිලා පේනවා චිත්‍රපටිය වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අනේ දෙයියනේ මං කරගත්තු දේවල් කියලා අවසානයේ මිනිස්සු දුක් වෙනවා කියලා කිව්වා. ඒකනේ ගොඩාක් අය අවසාන කාලේ මෙන්න රතු වැඳ ගත්ත අය ඇවිල්ලා ඉන්නවා, මෙන්න තෝමර ගත්ත අය වටේ ඉන්නවා, මට ගිනි දැල් පේනවා, මාව බේරගනි, මගේ ඇඟ දනවෝ කියලා මිනිස්සු කෑ කෑ ගහන්නේ අවසාන කාලේ. තේින්ද ගන්නවා. සමහර අයට මේ ජීවිතේම අද කාලෙත් යමපල්ලෝ ඇවිල්ලා ඇදගෙන යනවා. එහෙම කෑ ගහද්දී මැරෙනවනේ මිනිස්සු. අහලා බලන්න ඔය සමහර මිනිස්සු දන්නවා විස්තර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ විදිහට බාලයා කයින් දුස්චරිතයේදීලා වචනෙන් දුස්චරිතයේදීලා මනසෙන් දුස්චරිතයේදීලා කය බිඳිලා මරණින් මන්තේ අපාය නම් වූ දුගතිය නම් වූ ඉනිපාතේ නම් වූ නිරේ උපදිනවා. ඉතින් පින්වත් මහණෙනි යමෙක් යම් දෙයක් අරඹයා මනාකොට කියයි නම් ඒකාන්තයෙන්ම අනිෂ්ට, ඒකාන්තයෙන්ම අකාන්ත වූ, ඒකාන්තයෙන්ම අමනාප වූ තැනක් තියෙනවා කියලා පින්වත් මහණෙනි ඒකාන්ත අනිෂ්ට අකාන්ත අමනාප වූ තැන කියලා කියන්නේ නිරයට. නිරයේ ඇති භයානක දුක් කතරම් දෙයක් උපමාවකින් පැවසීමත් ලේසි දෙයක් නෙවෙයි කියලා. නිරයේ දුක උපමාවකින් පැවසීම ලේසි දෙයක් නෙවෙයි කියලා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළා. දුටු ස්වාමීන් වහන්සේ නමක් වහනේ ස්වාමීනි උපමාවකින් හරි අපාය දුක කොයි වගේද කියලා අපිට කියලා දෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිතන්න පින්වත් මහණෙනි රජතුමෙකුට හම්බ වෙච්ච සොරෙකුට උදේට උල්පාරවල් 100යි දවල්ට උල්පාරවල් 100යි හවසට උල්පාරවල් 100යි දවසට උල්පාරවල් 300යි. ඒකේන මාසෙට 330ක් අවුරුද්දට ඒ වගේවා 12ක්. ඉතින් මේ විදිහට දුක් විඳලා යා අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් දවසට උල්පාරවල් 300ක් විඳින කෙනෙක් පින්වත් මහණෙනි මේ මිනිසයා යම් දුකක් විඳිනවා නම් මේ මිනිසයා යම් කිසි දුකක් විඳිනවා නම් ඒ දුක මේ වගේ කියනවා. පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ බිමින් චූටි ගල් කැටයක් ගත්තා කල්ලාටයක් වගේ. පින්වත් මහණෙනි මේ අතේ තියෙන ගල් කැටයේද විශාල හිමාල පර්වතයේද කියලා අහනවා. දැන් හිමාල පර්වතය කියන්නේ පින්වතුනි උත්තර ප්‍රදේශ වල තියෙන ඉන්දියාවේ සාමාන්‍යයෙන් අපි ලක්නෝ ඉඳලා ෆ්ලයිට් එකේ එනකොට උඩින් ආකාශයේ වලාකුල වලට උඩින් ඈත හිමාලයේ කඳුපන්තියේ කඳු ටික පේනවා. එච්චර පර්වත උසයි. මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගල් කැටි විසද්ද විශාල හිමාල පර්වතරය. අනේ ස්වාමිනී පුංචි දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාලා අර දවසට උල්පාරවල් 300ක් කන කෙනා යම් කිසි දුකක් විඳිනවා නම් ඒක මේ අතේ තියෙන ගල් කැටි වගේ. නිරේ තියෙන දුක අර හිමාල පර්වත රාජය වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ විදිහට තමයි අසත්පුරුෂ බාලයා මේ මැරුණාට පස්සේ නිරේ උපදින්නේ. නිරේ උපදුනාට පස්සේ යමපල්ලෝ එයාව ඇදගෙන යනවා. ඉතින් අපි මීට කලින් කිව්වා හැම කෙනාගේම යම රජුගේ ප්‍රශ්න අහන්නේ. දැන් ඒකාන්තයෙන් පව් කරපු කෙනා එහෙම වැටෙනවා. ඊ පව් ගොඩටම දැන් සින්චුමානිකාව පොළොව පලාගෙන ගියට පස්සේ යම රජුරු ආන්නේ පළවෙනි දේව දූතයා දැක්කද දෙවෙනි දේව දූතයා දැක්කද කියලා. ආ දේවදත්ත ගියාට පස්සේ අහන්නේ. නමුත් පින්පව් මිශ්‍ර වෙලා තියෙන කෙනෙක්ගෙන් පව් සිද්ධ වුණොත් තමයි යම රජුරු යාවට සිහිය කැඳවන්ට මේ දේව දූතයා ගැන ප්‍රශ්න අහන්නේ. ඉතින් පින්වත්නි මේ විදිහට නිරේ බොහෝ දුක් විඳලා ගොඩාක් දුක් විඳලා මේ නිරිසතා තමන් කරගත්තු පව්වල විපාක දෙවල දානවා අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි නොඑක් ආකාරයෙන් මන් නිරේ පිළිබඳව විස්තර කියා දෙනවා. පින්වත් මහණෙනි එහෙත් නිරේ තිබෙන දුක් මෙපමණක් කියලා සම්පූර්ණ වශයෙන් කියන්ට නම් පුළුවන් කමක් නැහැ කියලා වදාලා. පින්වත් මහණෙනි තිරිසංගත ප්‍රාණීන් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ ඔන්න බලන්න පව් කරන අසම්පුරුෂයා. පින්වතුනි මේ තිරිසන් ලෝකේ උපදින්න දැන් නරක තිරිසන් ප්‍රේත අසුරනේ සතර අපායවා. එතකොට දෙවෙනි රට තියෙන ස්ත්‍රී තිරිසන් ලෝකෙනේ. තිරිසන් ලෝකේ යන්න හේතු වෙන්නේ පස්පව් දස අකුසල. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තිරිසංගත සත්තු ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ තනකොළ කාලා. ඔවුන් තෙත්තුත් වියලියුත් තනකොළ දතින් උලාගෙනයි කන්නේ. දැන් හරක් තනකොළ කන හැටි දන්නවනේ. පින්වත් මහණෙනි මේ තනකොළ කන තිරිසන් සත්තු කවුද? ඒ තමයි අශ්වයෝ, ගෝනු, හරක්, බූරුවෝ, එළුව, මෘගයෝ මේ වගේ තනකොළ කාලා ජීවත් වෙන තවත් තිරිසංගත සත්තු ඉන්නවා. පින්වත් මහණෙනි ඉස්සර මනුෂ්‍ය ලෝකයේ සිටියේදී බාලයා පංචකාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු තනකොළ කාලා ජීවත් වෙන සත්තු සිටිත්නම් ඔවුන් අතර ගිහින් උපදිනවා. ඕන්න. එතකොට මේ පව් කරලා තියෙන පංචකාම විඳින්න. දැන් බලන්න හොඳට අද කාලේ ගොඩාක් අය කාමරවල ලඟින්නේ ඊළඟට සල්ලාලකම් කරන්නේ මේ ෆෝන් වල ඉල්බිලා සිටින්නේ ඊළඟට බොරු කියන්නේ සුරාවෙන් මත් වෙලා සිටින්නේ මේ ඔක්කොම කරන්නේ පංචකාමයේ විඳින්නනේ. පංචකාමයේ රසයේ විඳින්න පව් කරලා තනකොළ උලා කන සත්තු අතර උපදිනවා කියනවා. අතක් පයක් නැතුව කටින්ම උලාගෙන කන්ද. කොහොමද කර්ම අපි සංසාරේ කී වතාවක් නම් මේ අපායවල වලට වැටුණාද? තිරිසන් අපායට. ඒකයි මේ තිරිසන් අපාය අපායක් කියලා කියන්නේ. ඊට පස්සේ මේ නිසා පින්වත්නි පින්පව් කියන එක නම් විශ්වාස කරන්න. පින්වත් මහණෙනි අසූචි අනුභව කරන තිරිසන් සතුන් ඉන්නවා. ඔවුන් දුරදීම අසූචි ගඳ ඉව කරගෙන දුවන්නේ මෙතනදීම කන්න ඕන. මෙතනදීම කන්න ඕන කියලා. ඒක හරියට බ්‍රාහ්මණේ යාග සුවඳට ඉව අල්ලගෙන මෙතනදීම අනුභව කරන්න ඕන. මෙතනදීම අනුභව කරන්න ඕන කියලා දුවනවා වගේ. බමුණෙක් යාගෙට දුවනවා වගේ කියනවා. මේ අසූචි කන සත්තු අසූචි වලට දුවන්නේ. පින්වත් මහණෙනි අසූචි අනුභව කරන තිරිසන් සත්තු ඉන්නවා. ඒ තිරිසන් සත්තු එහෙමයි. ඒ තිරිසන් සත්තු කවරහොද? කුකුලෝ, ඌරෝ, බල්ලෝ, හිවල්ලෝ ආදි සත්තු. ඒ වගේ අසූචි අනුභව කරන තවත් තිරිසංගත සතුන් ඇද්ද? ඔවුනුත් අයිති. පින්වත් මහණෙනි ඉස්සර මනුෂ්‍ය ලෝකයේ සිටිද්දී බාලයා පංචකාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳින් මරණින් මත්තේ අසූචි කාල ජීවත් වෙන සතුන් අතර උපදිනවා කියන. පංචකාමයේ විඳින්න ඇඟ පිනවන්ත, දිව පිනවන්ත, සතුට විඳින්න, මනස ලෝකේ ජොලි කරන්න පව් කරලා. මෙන්න කර්ම. අසූචි ගන සත්තු අතර ඉපදෙන්න සිද්ධ වෙනවා කියලා කියන. තම තමන්ම කරන දේ. ඉතින් මේවා පිළිගත්තා හෝ නැතා හෝ අපි මේ දහම් බෙරේ මේ වයවය යනවා. දහම් අනබෙරේ මේ ගගහා යනවා. එතකොට ඒක පිළිපදින එක නැති එක ඔබ සතු දෙයක්. මේ තථාගත බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලා දේශනා කරපු දේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ තිරිසංගත සත්තු ඉන්නවා. ඔවුන් උපදින්නේ අන්ධකාරයේමයි. අන්ධකාරයේම පින්වත්නේ සමහර මේ ඔය ගෙපල් කපනකොට මට මතක හැටියට අපිටත් මුණ ගැහිලා තියෙනවා. අපි ඉස්සර ගෙවල් වල ඉන්නකොට මිනිස්සුන්ගේ ගෙවල් ගෙපල් කපන්න යනවා. අපේ ගෙවල් වල ගෙපල් කපලා තියෙන වේලි කපලා එහෙම කපනකොට පොළොව අස්සේ තියෙනවනේ වෙනම වේ ගෙවල්, වේයන්ගේ ගෙවල් තියෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට අඩි 20 15 යට පොළොව අස්සේ මේ පස්ස අස්සේ ගෙම්බු ඉන්නවනේ. ගෙම්බු රංචි පිටින් ඉන්නවා පස්ස අස්සේ. එතකොට අන්ධකාරේ ගුහාවල හද අඳුරේ, අඳුරේම ඉපදිලා අඳුරේම ජීවත් වෙලා අඳුරේම වයසට ගිහිල්ලා අඳුරේම මැරිලා යන මේ තිරිසන් සත්තු ඉන්නවා. මොනොන්ද පින්වත් මහන්නේ කීටයෝ, පණුවෝ, ගැඩවිල්ලෝ ආදී. ඒ වගේ තවත් අඳුරේ ඉපදිලා අඳුරේ ජීවත් වෙලා අඳුරේම මැරිලා යන සත්තු ඉන්නවා. පින්වත් මහන්නේ මනස ලෝකේ බාලයා පංචකාම රස විඳින්න ගිහින් පව් කරලා කය විඳිලා මරණින් මත්තේ අඳුරේම පෙදිලා අඳුරේම ජීවත් වෙලා අඳුරේම මෙරිලා යන සත්ව අතර උපදිනවා. කොහොමද? ඒකට ඇස් තියෙනවා බලන්න දෙයක් නැහැ. කන් තියෙනවා අහන්න දෙයක් නැහැ. කය තියෙනවා විඳින්න පහසක් නැහැ. දිව තියෙනවා කන්න බොන්න නැහැ. පස්කක අයින්ද සිද්ධ වෙනවා කියනවා. කොහොමද මේ තිරිසන් ලෝකෙ බය? ඒ වගේම පින්වත් මහණෙනි තිරිසංගත සතුන් ඉන්නවා. ඔවුන්ට උපදින්න සිද්ධ වෙන්නේ වතුරේමයි. වතුරේමයි ජීවත් වෙන්නේ. වතුරේමයි මැරෙන්නේ. ඉතින් මේ වාගේ වතුරේම ජීවත් වෙලා වතුරේම දිරලා වතුරේම මිය යන තිරිසන් සත්තු කවුද? මාළු, කැස් බෑවෝ, කිඹුල්ලෝ, ඒ වගේ වතුරේ ඉන සත්තු. ඇයි මේ බාලයා පංචකාම රසයේ විඳින්න පව් කරලා වතුරේ වතුරේම බිබී හිටපන් කියලා කර්මයෙන් දානවා? කොහොමද කර්ම? ඒ නිසා කවදාවත් මේ පව් කියන જાතිය නම් පින්වත්නි කරන්න එපා. ඒ වගේම පින්වත් මහණෙනි මේ මේ මේ මේ කාරණා දරුවන්ට කියලා දෙන්න, පොඩි උන්ට කියලා දෙන්න, ඉස්කෝලේ යන ළමයිට කියලා දෙන්න, තරුණ ළමයිට කියලා දෙන්න, දැන් ඉන්න කොල්ල කුරුට මේ පින්පව් විශ්වාස කරන්නේ නැති මට්ටමටපත් වෙලා මේ තාක්ෂණියත් එක්ක සුද්ධංගේ ලෝකෙට ආවඩ වඩා ඉන්නේ. උගන්වන ගුරුවරු සමාජයට කර්ම කර්මඵල විශ්වාසයක් නැහැ. පින්පව් විශ්වාසයක් නැහැ. ඉතින් ඒ නිසා මේවා කියලා දෙන්න. මේවා කියලා දුන්නොත් තමයි දරුවෙක් නම් හැදෙන්නේ. පින්වතුනි දරුවෙක් හදන්න හොඳම ක්‍රමය තමයි පින්පව් ගැන කියලා දෙන එක. ඒකයි. සාමාන්‍යයෙන් ටියුෂන් ක්ලාස් 10,000කට යවනවට වැඩිය වටිනවා එක මොහොතක් මේ පින්පව් ගැන කියලා දෙන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිරිසංගත සත්තු ඉන්නවා. ඔවුන් උපදින්නේ අසූචි ගොඩේ. වයසට යන්නේ අසූචි ගොඩේ, මැරෙන්නේම අසූචි ගොඩේ. ඉත කවුද අසූචි ගොඩේ මිපදිලා අසූචි ගොඩේම මැරිලා යන සත්තු? යම් සත්වයෙක් උපදිනවා නම් කුණු මාසෙයිම ඒ කුණු මාසෙ ඉපදිලා කුණු මාසෙයිම මැරෙන මල කුණුවල, කුණු ආහාරවල, කුණු කානුවල, කුණු වලවල්වල ආනේ අය තමයි ඒ සත්වයෝ. පින්වත් මහණෙනි, මනුෂ්‍ය ලෝකේ පංචකාමයේ විඳින්න පංචකාම රසයේ විඳින්න පව කරපු සත්වයෝ. ඔය කුණු වල වලල එහෙම පොඩ්ඩක් බලන්න මේ මේ අර බත්ඇට වගේ පණුව උඩට මතුවෙන්නේ. මිනිහා කුණු වුණාට පස්සේ බලන්න මේ මිනිහ සම්පූර්ණයෙන් පණුවන් විසින් වෙලා ගන්න හැටි පුදුම සහගතයි. කොහින් එන පණුවද දන්නේ නැහැ. ඒකෙම ජීවත් වෙලා ඒකෙම දිරලා ඒකෙම මැරලා යනවා. ඉතින් මේ විදිහට තමයි කිව්වා පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ වදාළා මේ ත්‍රිසංගත ලෝකයේ උපදින්නේ. පින්වත් මහණෙනි, නොඑක ආකාරයෙන් මන් ත්‍රිසං අපාය පිළිබඳව විස්තර කියලා දීලා තියෙනවා. පින්වත් මහණෙනි, එහෙ ත්‍රිසං අපායේ තිබෙන දුක් මෙපමණක් කියලා සම්පූර්ණ වශයෙන් කියන්න නම් පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ත්‍රිසං අපායේ දුක මෙච්චරයි කියලා සම්පූර්ණයෙන් කියන්න විදිහක් නැහැ කියලා බුදු කෙනෙකුත් වදාළා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාලා වියගහක් මේ මොහොතට දැම්මට පස්සේ මොහොතේ මේ පාවී තිනකොට අවුරුදු 100කට වතාවක් උඩට එන කන කැස් බෑවා ඒ වියගහේ සිදුරෙන් ඔළුව දාලා අහස බලනවා. කන කැස් බෑවා විය සිදුරෙන් අහස බලනවා කියන්නේ පින්වත් මහණෙනි, යම් කිසි සත්වේ නිරේ ඉපදුනොත්, තිරිසන් ලෝකේ ඉපදුනොත්, ওই ලෝකවල ඉපදිලා ආය මිනිස්සෙක් වෙනවා කියන එක කන කැස් බෑවා විය සිදුරෙන් අහස බලනටත් වැඩිය අමාරු දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ මේ බාලපඬිත සූත්‍රය වදාලා. ඔය මම විස්තර කළේ නිරයයි තිරිසන් ලෝකයේ විස්තර, දිව්‍ය ලෝකයේ විස්තර බාලපඬිත සූත්‍රයේ ඒ කොටසේ තවත් ඉදිරියට විස්තර වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, බලන්න කොච්චර දුක්ඛන්දරාවක් තිරිසන් ලෝකයේ තියෙනවද කියලා, අපායේ තියෙනවද කියලා. මේ මනුෂ්‍ය ලෝකේ වරද් දාගෙන තිරිසන් ලෝකෙට අපායට මේ මේ ප්‍රේත අපායට වැටුනොත්, තිරිසන් ලෝකෙට වැටුනොත් මනුෂ්‍ය ලෝකෙට එනවා බොරු. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කන කැස් බෑවා විය සිදුරෙන් අහස බලනවටත් වැඩිය අමාරුයි කියලා. පින්වත්නි, තිරිසන් ලෝකේ දැන් සංසප්ප පරයයිනේ කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙනවා යම් කිසි කෙනෙක් දස අකුසල් කරනවා නම්, ඒ කියන්නේ සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, වැරදි කාම සේවනය කරනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, පරස වචන කියනවා නම්, විස් වචන කියනවා නම්, ඊළඟට අනුන්ගේ දෙයට ලෝභ කරනවා නම්, තරහයෙන් ඉන්නවා නම්, හිංසාසිතුවලින් ඉන්නවා නම්, මිත්‍යා දෘෂ්ටික නම්, ආන් ඒ කෙනාට තියෙන කරකැවි යන කර්මයක්. ඊට පස්සේ එයාට තියෙන වක්‍ර මේ ක්‍රියා, වක්‍ර ගති, ඊළඟට එයාට තියෙන වක්වේ ගිය ගමන. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා මැරුණාට පස්සේ උපදිනවා වක්‍ර ගති ඇති තිරිසන් සත්ව අතර. සර්පයෝ, බල්ලෝ බලල්ලෝ, ඊළඟට මීයෝ, ඊළඟට පූසෝ මිනිස්සු දැක්කට පස්සේ හැකිලි කරකැවි යන සත්ව අතර උපදිනවා කියනවා. ඊළඟට තියෙනවා දිව දෙකේ සමහර අය ඉන්නවා මේ වචනයක් කියනවා මේ වචනයක් වෙනස් කරනවා. දිව දෙකේ වචන තියෙනවා. දිව දෙකේ වචන තියෙන අය කය බිඳලා මැරුණාට පස්සේ උපදින්නේ දිව දෙකක් තියෙන සත්ව අතර. කියන්නේ එකන්නම් කරන්නේ එකන්නම් මොහොතයි ස්ථිර වචනයක් නැත්නම් අපි කියනවා දිව දෙකේ මිනිස්සු කියලා. ඒකේ ඒ අය උපදින්නේ දිව දෙකක් තියෙන සත්ව අතර. තල ගොයි, කබර ගොයි, සරපයි ඒ අය අතර. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා චේතිය ජාතකේ යම් කිසි කෙනෙක් බොරු කිව්වොත් දිවෙන්නේ බොරු කියන්නේ ඒ බොරු කීමේ විපාකයක් විදිහට දිව නැති සත්ව අතර උපදිනවා කියනවා. සාමාන්‍යයෙන් මාළු අතර දිව නැහැ අයත. ආන් ඒ වගේ සත්ව අතර උපදින වචනයෙන් බොරු කියලා දිවක් නැති සත්ව අතර උපදිනවා. කොහොමද මේ කර්ම බලවේග? ඊළඟට තව තියෙනවා විස්තරයක්. දැන් ඔන්න යංශි කෙනෙක් දන් දෙනවා. හැබැයි දුස්සීලයි. බීලාවිලා දන් දෙනවා. හොරකම් කරලා දන් දෙනවා. සත්තු මරමරා දන් දෙනවා. ඒකට දුස්සීල වෙලා දන් දුන්නාට පස්සේ දුස්සීල කමේ විපාකයක් විදිහට තිරිසන් ලෝකේ උපදිනවා. දන් දුන්න නිසා කන්ද ලැබෙනවා. හොඳ කෑම බීම තියෙන ගෙවල් වල උපදිනවා. නමුත් පින්වත්නි ගොඩාක් අය දැන් ඔය හොඳ පෝසත් ගෙවල් වල බල්ලෝ බලල්ලු දැක්කට පස්සේ අනේ මෙහෙම සැපක් කියලා හිතනවා. ඉස්සර ගෝසිත සිටුතුමා කලින් ජීවිතේ ගොඩාක් බඩගින්නෙන් එද්දී කිරිබතක් කන බැල්ලියක් දැක්කා. දැකලා හිතුවා අනේ මේ අපිට වැඩිය කොච්චර මේකට හොඳයිද මුන්ටට කෑමක් හරි තියෙනවනි කියලා. ඊට පස්සේ මේ මිනිසයාට එතන හිටපු ගෙදර මිනිස්සෙක් හොඳට කිරිබත් කන්න දුන්නා. කිරිබත් කාලාම නහරයක් පුපුරලා මැරුණා. අර චේතනාව පිහිටවපු නිසා අර බැල්ලිගේම බඩේ ඉපදුනා බලුපැටියෙක් වෙලා. ඒ වගේ අද ඔය පෝසත් ගෙවල් වල බල්ලෝ බලල්ලෝ දැකලා සමහර මිනිස්සු ආශා කරනවා අනේ මුන් විඳින සැපක් කියලා. අපිටවත් නැහැ මේම සැපක් කියලා. චේතනාව භවයේ ඒක පිහිටනවා. භවපච්චා ජාති උපත සකස් වෙන්න පුළුවන්. එතකොට දැන් එහෙම ඉන්නවා දැන් ගොඩාක් පිටරටවල බල්ලෝ බලල්ලෝ වඩාගෙන සෙන් පවුඩර් තියාගෙන බදාගෙන ඉබුතියන්නේ. එතකොට ඔන පහුගිය දවස්වල චීනයේ කොරෝනා වෛරසයේදී ප්‍රකාශයක් කළා මේක බල්ලෝ බලන්න ගිමුත් බෝ වෙනවා කියලා. ඊට පස්සේ පහුවදා උදේ චීනයේ හැම වීදියකම බල්ලෝ බලල්ලෝ මැරිලා හිටියා කියලාවත් නැතුව. ඇයි? උඩ තට්ටුවේ ඉඳලා තමන්ම හොරතල් කරපු බල්ලා බලලා උඩ තට්ටුවේ ඉඳලා බිමට අත ඇරලා චප්ප කරලා දැම්මා. තමන්ගේ පණ ඉදිරියේ හොරතලා මැරලා දැම්මා. ඊට පස්සේ දැන් ওই දැකලා නැද්ද කර්ම බලවේග විදිහට සමහර බල්ලෝ බලලුන්ගේ රහස් ප්‍රදේශ කුණු වෙලා තියෙනවා කලින් වැරදි ශාම සේවනය කරපු එක. ඒ වගේ විපාක. ඊළඟට බලන්න ඔය සාමාන්‍යයෙන් ඔය දැන් හුණෙක් දිහා බලන්න ගෙදර තියෙන කොච්චර කනවද මැස්සො කොච්චර කෑවන් මේ කනවා මේ දිරවනවා. ඊළඟට වැව්වල ඉන්න කොක්කු මේ කනවා මේ දිරවනවා. කවදාවත් බඩ පිරෙන්නේ නැහැ. චිඹුලා මැටිජිල ලබුදියා ගන්න කියනවා. ඊළඟට කුකුලෝ ගල් ගිල්ලා මේ බුදියා මේ හවසට එන්නේ කියනවා. එච්චර බඩ පිරෙන්නේ නැහැ. එච්චර දාහයක්. එච්චර බඩ ගින්නක් තියෙනවා. ඊළඟට කුකුල් කොටුවල කුකුල්ලෝ මරණ විදිහ බලන්න. ඊළඟට ওই ෆාම් වල සත්තු මරණ හැටි බලන්න. චීනයේ සතා සර්පයා පවා මරණ හැටි බලන්න. මීයෝ පණ පිටින් කනවා. වවුලෝ පණ පිටින් කනවා. ගෙම්බෝ පණ පිටින් කනවා. හන් නැති සතෙක් නැහැ. ඊළඟට පණ පිටින් තෙල් තාච්චේ දාලා බෙදලා ගන්නවා. මාළු එහෙම පණ පිටින් තෙල් තාච්චේ දාලා බෙදලා ගන්නවා. තිරිසන් ලෝකේ කොච්චර කර්මයක්ද? ඊළඟට ඔය කරත්ත අදින ගවයෝ ඉන්නකොට බලන්න කොච්චර බර පැටවුවත් ඒ ගවයා ඒක අදින්න එපෙයි. අශ්වයා අදින්න එපෙයි. ඔටුව අදින්න එපෙයි. ඊළඟට ඉස්සර කොළ මැඩවීම තියෙන කාලේ මුළු දවසේම කමතේ කොළ මඩවා මඩවා ඒ ණය ගෙවන්න එපෙයි හරකා. මේ තිරිසන් ලෝකේ දුකනේ. වේවැල් පාරවල් කකා යන්න එපෙයි. ඉතින් මේ ඔක්කොම තිරිසන් ලෝකයේ දුක මිනිස්සු ආසයි තිරිසන් ලෝකේ. මට කොරියාවේ නෝනා කෙනෙක් කිව්වා ඒ නෝනා මැරුණාට පස්සේ ආස මාළුවෙක් වෙන්න. තව නෝනා කෙනෙක් කිව්වා මම මැරුණාට පස්සේ ආස සාමනලෙක් වෙන්න. මිනිස්සු දන්නේ නැහැ මේ තිරිසන් ලෝකයේ තියෙන අඤ්ඤමඤ්ඤ කාදිකා, දුබ්බල කාදිකා, බලේ අඩු කෙනා කනවා, එකිනෙකා කනවා. එහෙමයි තිරිසන් ලෝකයේ තියෙන්නේ. ඉතින් මිනිස්සු සැපයක් කියලා බැලු බැලමට හිටියට කොච්චර බයකින්ද ඉන්නේ කුරුළු කූඩුවල මේ අද ඉන්න කුරුල්ලා හෙට උදේ වෙනකොට සර්පෙක් හරි ගිලලා ඒ සර්පයා තව සර්පෙක් ගිලෙනවා. මේ විදිහට එකිනෙකා කකා මේ බොහෝ දුක් විඳ විඳ මේ වාසය කරන්නේ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මේ දැන් ওই සමහර වර්තමාන සිද්ධි තියෙනවා. ඔය සමහර එක ප්‍රේතෙක් ස්ත්‍රියකගේ ශරීරයේ දහස් වතාවක් ඉපදිලා බඩේ පණුවෙක් කියලා. ඒකට හේතුව එයා කලින් පොල් කලන මිනිස්සෙක්. ඒ ස්ත්‍රියට ආසාවෙන් තමයි පෙරේතකමෙන් ඉන්නකොට ගහින් වැටලා මැරිලා තියෙන්නේ. ඒතකොට බලන්න ස්ත්‍රියකට ප්‍රේත කරලා ඒ ස්ත්‍රියගේ බඩේම පණුවෙක් වෙලා ඉපදුන දහස් වතාවක්. ඒ වගේ දැන් ওই ස්ත්‍රියන්ගේ කොණ්ඩේ ඉන්න උකුණෝ ඊළඟට ශරීරයේ යම් යම් සත්තු ඉන්නවා. එතකොට සමහර වෙලාවට ওই සමහර රෝග ඇති වෙන කාලය තියෙනවා ශරීරයේ මැක්කුබෝ වෙනවා. එතකොට සමහර වෙලාවට එහෙම උපදින්නේ ඒ ස්ත්‍රීන්ටම ආශා කරපු සත්වයෝම ඒකෙම උපදිනවා. අපි දන්නේ නැහැ ලේනිත් උකුණා වෙලා ස්ත්‍රීන්ගේ නියපොත්තටම මේ පොඩි වෙලා ඒ ස්ත්‍රීන්ටම පින් බැඳපු පුරුෂයෝ මැරිලා යනවා. ඊළඟට සාමාන්‍යයෙන් ওই ෆෝන් වලින් බලබලා ඔය කොල්ල කුරුට්ටු නිකන් ස්ත්‍රීන්ගේ ශරීර දිහා බලබලා ෆෝන් වලින් සතුට වෙනවා. සමහරවිට ඒ කර්මයෙන් ඒ ස්ත්‍රීන්ගේ ඒ ශරීර කොටස් වලම මැක්ක වෙලා සත්තු වෙලා පුංචි සත්තු වෙලා උපදිනවා. මුළු ජීවිත කාලෙම ගන්ධස්සාරේ ඒ වගේම මැරෙන්න සිද්ධ වෙනවා. සමහරවිට ඒ ස්ත්‍රී නිදා ගන්න ඇඳ මෙට්ට වල මකුණ වෙලා උපදිනවා. ඉනිකුණෝ වෙලා උපදිනවා. මේ විදිහට මේ හරිම භයානකයි. සිවුරට ආස වෙලා ඒ සිවුරේම මැක්ක වෙලා මේ කාවෙක් වෙලා ඉපදිලා තියෙනවා. ලින්ද ළඟ ලින්දට ආස වෙලා ලින්දේ දියබරිය වෙලා ඉපදිලා තියෙනවා. හේනට ආස කරලා හේනේ ඌර වෙලා ඉපදිලා තියෙනවා. ඊට පස්සේ මේ අටුවට ආසාවෙන් මීය වෙලා ඉපදිලා තියෙනවා. කොච්චරනම් විස්තර තියෙනවද? අද කාලේ වතු වලට ආසාවේ නයි පොළොංගු වෙලා වත්තේ කරක් ගන්න අය කොච්චර ඉන්නවද? මේ එක පරණ තැනක මේ ගෘහ මූලිකයා මැරුණාට පස්සේ ගැරන්ටි එක වෙලා ඉන්නවලු පරණ විදියට මැවිලා ඇඳේ නිදාගෙන ඉන්නවලු වද්දට. ඉතින් ඒ විදියට මේ සතා සිව්පාව වෙලා ඊළඟට හරක් වෙලා උපදිනවා. ණය ගෙවන්න හරක් වෙලා උපදිනවා. මේ විදියට තිරිසන් ලෝකේ උපදින. ඊට පස්සේ උන්ට කාණ්ඩ බොණ්ඩ නැහැ. අපි නම් වැස්සකට ගොඩ වෙනවා. මේ ගේකට සීතල රස්නි කියලා එකක් තියෙනවා. උන්ට අවුවට පිච්චෙන්න ඕන, වැස්සට තෙමෙන්න ඕන, සීතලට විඳවන්න ඕන. දැන් ඔය එක එක වෛරස් ලෙඩ රෝග එනවා. මිනිස්සු නම් කොහොම හරි ආරක්ෂා වෙනවා සතා සිව්පාව. සුනාමි කාලේ සතා සිව්පාවට ගිය කලදසාව ඕස්ට්‍රේලියාවේ ගින්න ඇවිලිච්ච වෙලාවේ සත්තු චටපටක පිපිරිච්ච හැටි, කෝටි ගණන් සත්තු ගින්නට අහුවෙච්ච හැටි, ඊට පස්සේ ඉතුරු වෙලා දුවන ඔටුව 10,000ක් වෙඩි තියලා මරපු හැටි, ඊළඟට දැන් චීනයේ කොරෝනා හැදලා මිනිස්සු ඔක්කොම ඉන්නකොට ඒ මාළු ටැංකිය වල ඉන්න මාළුන්ට ගෙවල් වල උරතල් සතුන්ට කවුද කෑම දෙන්නේ? ඒ අය ගැන කවුද බලන්නේ? ඒ ඔක්කොම දුක්ඛන්දර. අර බල්ලෙක් අර බූල් මේ ලොකුවට තිබිලා බෝලේ වගේ පින්බිලා සුදු පාත්‍ර පේනකොට ආස වෙනවා. නමුත් ඒ තිරිසන් සත්තු කොච්චර දුක් විඳිනවද? අපිට කොච්චර ඇඟේ ලෙඩ තියෙද්දිම පිටට පේන්නේ නැතු ඇතුලෙන් විඳිනවද? ඒ වගේ තිරිසන් සතාට ලෙඩකට බෙහෙත් දෙන්නේ පිටින් පෙනුනොත් ඇතුලේ කොච්චර වද වේදනා විඳිනව ඇතිද? ඊළඟට වයසට ගිය කෙනෙකුට කොච්චර මිනිසෙකුට සාර්ථකක් ඕනේද? ඊට පස්සේ වයසට වෙලා ලෙඩ වෙලා ඉන්නේ බල්ලෝ බලල්ලෝ සතා සිව්පාව කොච්චර දුක් විඳිනව ඇතිද? එනිසා මේ කෙලවරක් නැහැ තිරිසන් ලෝකයේ දුක. ඉතින් තිරිසන් ලෝකයේ කෙනෙක් වැටුණාට පස්සේ ඒ චේතනාව මුල් කරගෙන ඒ චේතනාවේ හිත පවත්වලා දැන් තිරිසන් ලෝකෙට තියෙන ආශාවට සමහර වෙනස තියෙන. දැන් සාමාන්‍යයෙන් පින් කරන කෙනෙක් නාග ලෝකයේ තියෙන සම්පත්තියට ආශා කළොත් නාග ලෝකයේ උපදිනවා. සාමාන්‍යයෙන් පින් කරන කෙනෙක් නිතර පසුතැවිතැවි දුක් වේවි, පරණ වැරදි හිත හිතා ඉන්නවා, නමුත් පිනුත් කරනවා. ඒ වාගේ මැරුණාට පස්සේ නාග ලෝකයේ උපදිනවා. භූත නාගයන් වෙලා. භූත නාගයන් වෙලා ගොඩාක් පින් තියෙන අය. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඔය නාග ලෝකයේ උපදුනාට පස්සේ දරණ ගොඩේ ඔළුව ගහගෙන නාගයා උපදින්නේ. ඉතින් ඔළුව උස්සනකොට දරණ ගොඩත් එක හරපේ. ඒ ඇති වෙන දුක, ඒ ඇති වෙන ශෝකේ ඒ නාග ලෝකයේ අවුරුදු කෝටි ගණන් දහස් ගණන්ක් ඉන්නවද? ඒ තාකේ ශෝකි දුක තියෙනවා ඒ සර්පයන්ව. ඊළඟ ඒකට හේතුව තමයි ඒ මනුස්ස ලෝකේ ඉඳලා වෙච්ච වැරද්ද. පින් කරනවා මෙහෙන් හිත වට ගන්නවා. දුක් විඳිනවා. මේ විස්තර කියන්නේ පින්වත්නි අපිට දුක් ඔබට දුක් වෙන්න නෙවෙයි. මේ භයානක භවෙන් ගැලවෙන්නයි. එgene අද ඉඳලා හැදෙන්නයි. අපි කිව්වේ පාර වැරදුන කෙනෙකුට හරි පාර කිව්වට පස්සේ ඒ පාර ඉක්මනට වෙනස් කරගන්න ඕන. ඒ වගේ තමයි පව් කරපු කෙනෙකුට උනත් ධර්මානුශාසනාවක් කරනකොට ඉක්මනට ඒ ධර්මානුශාසනාවෙන් හැදිලා එයාගේ ජීවිතේ වෙනස් කරගත්තට පස්සේ එයා අපායට යන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මේ පෙනෙන දකින්න ලෝකවල වලට මේ ආශා කර කර කර යන්න එපා. තිරිසන් ලෝකේ අප්‍රමාණ දුකක් තියෙනවා. පුංචි ළමයි කාටුන් බලන නිසා කාටුන් වල ආවෝ කතා කරනවා, ලේන්නු කතා කරනවා, මුවෝ කතා කරනවා, සෙල්ලම් කරනවා, වාහන පදිනවා. පුංචි ළමයි ආසයි, ලේනෙක් වෙන්න ආසයි, හාවෙක් වෙන්න ආසයි, මුවෙක් වෙන්න ආසයි. නමුත් ඒ ළමයිට gedara ayeta කියලා දෙන්නේ නැහනේ මේ සත්තු බලන්න අර ලේනර තියෙන දුක. වැස්සට තෙමෙනවා, අවුවට පිච්චෙනවා, කන්න හොයාගෙන යනකොට තව සතෙකුට ගොදුරු වෙනවා. දැන් සමහර සත්තු ඉන්නවා කටට වතුර ගත්තට පස්සේ ඒ කටේ වතුර රඳින්නේ නැහැ. ඒ නිසා වැස්ස කාලෙට මේ කට උඩට හරවාගෙන ඉන්නවා මේ වතුර වැටෙන කල. උකුස්ස කොච්චර පිපාසයෙන් දින්නේ. ඉතින් ඒ සතා සල්සිරුපාවගේ ලෝකේ දුක කියන්න ඕන. ඒකයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපේ කතාවත් අහන්න කියලා පුංචි ළමයිට තිරිසන් ලෝකේ දුක ගැන දුන්නේ. පොතක් විස්තර ලියලා ඒව කියවන්න දෙන්න පුංචි ළමයිට. නැත්නම් පුංචි ළමයි ආස කරනවා මේ තිරිසන් ලෝකෙට. ඇයි කාටුන් බලලා? කාටුන් බලලා ආස කරලා ආපහු මේ පුංචි ළමයි උපදී තිරිසන් ලෝකේ. දෙමව්පියන්ට වැඩිහිටියන්ට දැනුම් තේරුම් තියෙන මිනිස්සුන්ට වගකීමක් තියෙනවා. ඒ මිනිස්සුන්ට සත්‍ය කියලා දෙන්න. මාළු දැක්කට පස්සේ කියන්න දැක්කද පංචකාමයේ මේ විඳින්න පව් කරලා අන්න මාළු කොකුවලට අහුවෙලා දැල්වලට ඇවිල්ලා කපන හැටි දැක්කද? ආන්න බලන්න දිව නැති මාළු වෙලා උපදිලා තිනවා සංසාරේ බුරු කියපු අය පොන්චි දරුවන් කියලා දෙන්න. ඊළඟට අසූචික සත්තු අසූචික යන ඉස්සර ගම්වල අපි දැකලා තිනවා චූටි ළමයි කක්ක කරගෙන යනකොට පිටිපස්සෙන් ඇවිල්ලා බල්ලා ඔක්කොම ටික කාලා දානවා. ඒකෝ ඒව දැකලා කියන්න ඕන මේ පව් කරලා පංචකාමයේ සැප විඳින්න කියලා පව් කරලා අසූචික යන සත්තු අතර ඉපදිලා ඉන්න හැටි. ඊළඟට හරක් තනකොළ උලා කනකොට කියන්න බලන්න අන දත් වලින් උලා කනවා පංචකාමයේ විඳින්න පව කරලා. ඉතින් ඒ නිසා මේ විඳින දුක ගැන ඒ සත්වයන් විඳින දුක ගැන මිනිසුන් අනිත් අයට කියලා දෙන්න, දරුවන්ට කියලා දෙන්න, ඒ ලෝකෙට තියෙන කැමැත්ත හිතෙන් අත්හරගන්න. බටහිර ලෝකේ, සුද්ධංගේ ලෝකේ පුදුම ආසාවක් තියෙන තිරිසන් ලෝකෙ උපදින්න. මේ කටුස්ස පවා හුරතල් සත්ව විදියට හදාගෙන කව කවා සතුට වෙනවා. ඊළඟට මේ මිනිසුන්ට මොකද්ද අසනීපයක් තියෙනවා කියන්නේ ස්ට්‍රෙස් කියලා. එතකොට ඒ මිනිස්සු එකට කරන්නේ මින් මැඳුරු මාළෝ ඉන්න ටැංකි ඒව බලබලා තමයි සතුට වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ මානසික ආතතියට තිරිසන් ලෝකයෙන් තමයි පිහිට හොයන්නේ. එතකොට තමන්ගේ දුකට පිහිට හොයපු තැන උපදිනවා. කොච්චර භයානකයිද? කොච්චර භයානකයිද? ඒ නිසා තිරිසන් ලෝකය කියන්නේ දුකක් කියලා කතා වෙන්නේ මේ බුද්ධ ශාසනයේ මේ සිංහල මිනිස්සු විතරයි. ඊළඟට දැන් ওই බලන්න ගෙම්බෝ වෙලා උපදිනවා. ඊට පස්සේ මේ එක එක පරිශන වලට ගන්න ගෙම්බෝනේ කප කපා පණ පිළි. සමහර ලැබ් වල ගෙම්බෝ කපලා පරිශනය කළා අවසානේ මැහුවට පස්සේ ගෙම්බා පැන පැන යනවා. ඊළඟට ලෝකේ මොනවාරි බෙහෙතක් කෑමක් විසක් හොයාගත්තම සතෙකුට නෙදෙන්නේ ඉස්සල්ලාම කන්ද. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා සතා සිව්පාවා තිරිසන් ලෝකේ කියන්නේ ඒකාන්තෙන් දුකක්. ඒකාන්තෙන් දුකක් තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකයේ කියන එක අපායක්. බුදුරජාන් වහන්සේ වදාළේ අපායක් ඒක. නරකයේ නිරේ අපායක්, තිරිසන් ලෝකයේ අපායක්, പ്രേත ලෝකයේ අපායක්, අසුර ලෝකයේ අපායක්. මේවා සතර අපා. බුදුරජාන් වහන්සේ බුදුමුණින් වදාලා තිරිසන් ලෝකයේ දුක කියලා කියන එක වචනින් කියලා නිම කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසා නිකන් බල්ලු බල්ලුන්ට ආශා කරලා බල්ලු බල්ලුන් තමන්ගේ ජීවිතේ උතුම් තැනට ගන්න එපා. තිරිසන් ලෝකෙට පුද සත්කාර කර කර තමන්ගේ ජීවිතේ හදවතේ තුනුරුවන් තියාගන්න එක නැති කරගන්න එපා. සතාසිව්පාවට කරුණාව දක්වන එක, මෛත්‍රිය දක්වන එක, ආරාධන එක, රැකබලා ගන්න එක පින. ඒ වුණාට ඒ උන්ට බැඳෙන එක, උපාදාන වෙන එක, උන් ගැන ආසාවෙන් ඉන්න එක, උන්ගේ ලෝකෙ උපදින්න ආසාව කරන එක මේ මිනිස්යා දුගතියට වැටෙන එක. ඒ වගේ වැටුනොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා ඊට වැඩිය ලේසි අනකැස් බෑවා විශ්සුදුරින් අහස බලන එක අපායටයි තිරිසන් ලෝකෙටයි වැටුනොත් නම් මිනිස්සෙක් වෙන එක ලේසි නෑ කියලා. ඒකයි කරුණාවෙන් මේ කියන්නේ, අනුකම්පාවෙන් මේ කියන්නේ, සතර අපායට නම් වැටෙන්න ඉපාන් කියලා. ඒ නිසා පින්වත්නි ඔය තමයි තිරිසන් ලෝකයේ දුක යම් විදිහකට බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලා වදාළ දේ. දිවසෙන් දුටු බියකරු සසර ඕකයි. ඒ නිසා නරක තිරිසන් ලෝකේ ගැන ඔන්න පින්වතුනි ශක්තිපමණි අපි බණපද ටිකක් ඔබට කියලා දුන්නා. අපි ඊළඟ වැඩසටහනේ ඉඳලා ප්‍රේත ලෝකයේ තියෙන භයානකකම ගැන කියලා දෙනවා. ඒතකොට මේ මීට වැඩි ඔබට තේරෙන්න ගනි ප්‍රේත ලෝකයේ භයානකකම. මොකද ආද කාලෙත් මිනිසුන්ගේ හැම පවුලකම එක පෙරේතෙක් හරි ඉන්නවා ගෙදරක. ඒ නිසා ඔයාලට ගොඩාක් සංවේදී වෙයි ඊළඟ දවසේ ඉඳලා කියන විස්තර. ඉතින් ඒ නිසා පින්වත්නි අපි අද ඔබට සිත ප්‍රාර්ථනා කරනවා මේ ධර්මානුශාසනාව සිද්ධ කරපු පින් බලෙන් ඔබට නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෙන් නිදහස් වෙලා ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිරිසරණ ලැබලා මේ දුක් විඳින බිහිකරු සසරෙන් නිදහස් වෙنده වාසනාව ලැබීවා කියලා